සම්පෙණි මෙම ධර්ම දේශනාව පවත්වන ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්මහිමිපාණ වහන්සේ විසිනි. ඒ විදිහේ දේශකයන් වහන්සේ කම්මස්ථාන තීර්ථයෙන් දේශනාව පවත්වනවා නම් නිවහසේට නිවන් දොරටුවක් වෙනවා. සාහරීත දේශකයන් වහන්සේට මේ දේශනා ආගමේදීම මාර්ගඵලාවෝදයේ හේතු වෙනවා. ශ්‍රාවක පිරිසට එසේමයි. ශ්‍රාවක පිරිස ධර්ම ශ්‍රවණය කිරීමේදී සමාජීගත වූ වාක්‍යයෙන් දේශවල ලබාගෙන ධර්ම ශීතු වෙනවා. අක්කේ කත්වා මනසි කත්වා සම්බන් හේතසෝ සමන්නා පරිත්වා ඕතකසෝ ධම්මං සුනාති. මේ ශ්‍රාවක පිරිසට කරතියුතු ආකාරයේ පහදා වදාළ දේශනයක්. අක්කේ කත්වා ධම්මං සුනාති. කවක කොහොමද ගණනාවකවත් ආයත නැළදෙන ලොවේ ලෝකවා සුවගෙන දෙන මේ අතිඋතුම් බුදුගණ පදය මට අත්‍යවශ්‍යයි. මගේ දුක්ඛිනේ නිවාගන්න, මගේ කෙලෙස්ිනේ නිවාගන්න, අතර සතර ආකාරයෙන් වහගන්න, සදින ලෝකෙන් විවරණ ගන්න, ඥාන මාර්ගපා ලබන්න මේ ධර්මයේ මට අත්‍යවශ්‍යයි කියලා ධර්මයේ අවශ්‍යතාව ධර්ම ඡන්දය ධර්ම කාමිතේ දිනුවාගෙන ගන්න ඇසිය යුතුයි. මනසකත්වා ධම්ම සුලාදි කියන්නේ දේශනා කළ ධර්ම පදයක් භාෂාව මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඒ දෙවියන් කුසල විතරකේ යොමු කරමින් නැවත නැවත දේශනාවකම සිට ලකු කරමින් ධර්මය ඇසිය යුතුයි. සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ඒ ධර්ම පද එකක්වත් අතේ යා නොදී ඉලිහිය නොදී මුතුවැලක් මැණික්කලක් ගොතා ගන්න වගේ ධර්ම පද පිටට ඇතුළත් කරගැනීමෙන් ගණ ඇසිය යුතුයි. ඕවිත සෝතෝ ධම්මං සුනාති. වටපිට නොබලා උදවිම නොබලා අත්‍යකාර විකාර නොදක්වා සමාධිගත වූවාක්මෙන් සංකප්පේ දසවන් නවාගෙන සතියෙන් සම්පජඤ්ඤයෙන් ධම්ම ඇසිය යුතුයි. මේ විදිහට ධර්ම ශ්‍රවණය කිරීමේදී භාවනාවේ සිනක් වැඩෙනවා. හේතු වාසනා සම්පත් තිබුණා නම් මාර්ගඵලාධිගමනයේ උපනිෂද වෙනසේ ධර්ම දේශනයක් ලැබුණා නම් ඒ ආසනයේදීම මාර්ගඵල ආභෝධයට පවා හේතු වාසනා වෙනවා. ඒ කෙසේ වෙතත් අප දෙපාර්ශ්වයටම ධර්ම දේශනාව තුළින් ධර්ම ශ්‍රවණය තුළින් අර සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම මණ්ඩලයක් වැඩෙන බැවින් කවදා හරි තමා බලාපොරොත්තු වන රහත් බෝධි කසේ බෝධි අභිසම්බෝධි කියන තුන් බෝධි යාමයකින් සතර මඟ සතර ඵල සාන්ත නිවන අවබෝධ කර ගන්නට මේ දේශනේ මේ ශ්‍රවණයේ හේතු වෙනවා. එනිසා මෙතෙකින් මේ බලාපොරොත්තු වන ධර්ම දේශනාව තුළින් අත්පත් කරගනු ලැබෙනා වූ කුසල සම්භාර ධර්මය අභාවක්වාක වූ සතුන් වක්ෂීලවතී කිරිසුම ආකාරට ඒකාන්තයෙන් අත්පත් වේවා. එතුමියගේ ධර්මඥාන භාවනාඥාන ජාති ජාති මුඳුන් පමනවා ගන්න මේ ධර්ම දානමේ කියලා හේතු වේවා. මතු අනාගතයේ ත්‍රිවිධක භාරීව මේ විද්‍යා ලාභීව අවිද්‍යා ලාභීව සීපිලිසුම ඥාන ලාභීව ප්‍රාත්‍ය බෝධ්‍යානෙකින් මේ මාතාවට අමා මහ නිවන් සුව අත් වේවා. අපට මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ මේ කුසල ආනුභාවයෙන් අතිවලාපරෝත්තු වන ශාසනික පරමාර්ථය ਸਰව ප්‍රකාරයෙන් සඵල කරගෙන දෙලව යැදෙන ජෝති ජෝති කරායනල සතු බෝධ්‍යානයන් සාක්ෂාත් කර ගැනීම දක්වා හේතු වාසනා වේවා කියන කතුන් සිත් දරාගෙන ධර්ම දේශනාවට සවන් දෙමු. සෝකාබ්‍රව සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරත්නෝර ජේතවනාරාම මහා විහාරයේ වැඩ සිටින දිනක වස් අවසානයේදී ස්වාමීන් වහන්සේලා 500 කණ්ඩායම් තුනක් වැඩියා. මේ තුන් කිරිසම එක දවස් වාගේ රැල්ලා තියෙනවා. මේ 500ක් වැඩින් සිටි ස්වාමීන් වහන්සේලා බොහෝ ශ්‍රද්ධාවෙන් සසුන්ගතව පැවිදිවි ගුරු ඇසුරේ අවුරුදු 5ක ධර්මයෙන් ඉගෙනගෙන භාවනා කමතාව පදාරාගෙන දුරස්ත ප්‍රදේශවල ආරණ්‍ය සේනාසනයන්ගේ තුන් මාසයක් භාවනා ලැබුවා. මේ තුන් මාසයේ පුරාම උවහසල බලාපොරොත්තු වූ භාවනා රැඳීමෙන් අරහත්ත්වය සාක්ෂාත් කරගන්නටයි. නමුත් මේ තුන් මාසයේ ඇතුළත බලවත් උත්සාහයෙන් උද්‍යෝගයෙන් අප්‍රමාදව භාවනා වැඩ වූ නමුත් මේ ස්වාමීන් වහන්සේලා 1500ක් පන්සියේ දැකින් ඒ ස්වාමීන් වහන්සේලා සමූහයට විහාරයක්වත් විදර්ශනා ඥාන ආලෝකයක්වත් උපදවා ගන්න බැරි වුණා. නැවත අවසානයේදී ජේතවනාරාමයේ පැමිණියේ ඒ භාවනා කර්මස්ථානයේ පිළිගන්න නිවැරදි කරගන්නයි. කාරණා යම් කිසි අනුපාදාවක් තියනවා නම් ඒවා නිවැරදි කරගන්න වැඩිපුර කර්ම ප්‍රවරාගෙන නැවතත් අර යුද්ධයේ යනවා වගේ මේ කෙලෙස් කෙලෙසෝ එක සංග්‍රාමයේ කායවත් කාරණේ නිරතයෙන් බලාපොරොත්තුෙන් තමයි වැඩි. ඵලෙන්නේ 500ක් ස්වාමීන් වහන්සේලා ඉදිරියේ කැවිලා වැඳලා කියලා ඉච්ඡා ස්වාමීන් අපි මේ වස්සාන කාලේ අසවල් අසවල් විදියට භාවනා කරනවා වැඩුවා. සමකටේ භාවනාවේ කිසිදු ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. භාගතුන් වහන්සේ වෙත කැමිනි අපත නැතත් භාවනා කරතාම් පිළිබඳව කිසිදු කරගන්නේ නැහැ. අනිත් 500 දෙකෙන් ස්වාමීන් වහන්සේලා දෙපිරිසක් ඒ වගේම කියලා භාග්‍යතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට පරතාම් දෙන්නේ පූර්ව වාසනාව පූර්ව උපනිෂේ වලලා. අතීත ඥාණයෙන් බලවදාලා මේ වික්ෂුන් වහන්සේලා පෙර ජාතියෙදී යම්කිසි භාවනා කර්මස්ථානයක් පුරුදු කළ හැටි මොකක්ද කියලා. කලෙම කතා කළ වික්ෂු පිළිස කාශ්‍යප බුදුසසුනේදී මේ වගේම 500ක් වෙන එකතු වෙලා අවුරුදු 20000ක් මහරජාන් පුරලා තිබුණා. උන්වහන්සේලා ඒ ජීවිතයේ වැඩිම භාවිතා කළ කියන්නේ අනිත්‍ය සමිඥාව. අනිත්‍ය ඥානපසලාව. දෙවෙනි කේසේ ඒ වගේම අවුරුදු 20000ක් කාසිය බුදුසසුනේ පැවිදිවි දුක්ඛානුපස්සලාව කියලා තිබුණා. තුන්වෙනි කේසේ එසේම කාසිය බුදුසසුනේ අවුරුදු 20000ක් මාර්ගයන් පුරමින් අලක්ඛානුපස්සලාව කියලා තිබුණා. මේ විකාරදගත් දර්ශනයක් වුණා. ඒ පූර්ව උපනිෂ්‍රේ කාණුයි භාවනා කමඨාරක් සාර්ථක වෙන්නේ ඒසා පළමෙනි සංකීර්ණ දෙන වහන්සේට මේ පළමෙනි ගාථාවෙන් ධර්ම දේශනා කළා. දෙවෙනි පිළිසෙට දෙවෙනි ගාථාවෙන් තුන්වෙනි පිළිසෙට තුන්වෙනි ගාථාවෙන් ධර්ම දේශනා කළා. මේ දේශනයේ දේශනාව කරලක් නොව භාවනා මාර්ගයක් දුණා. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පරියාය පස්සති අතේ නිබ්බින්දකේ දුක්ඛේ තේසමග්ගෝ විසුද්ධියා සාමපද අතර අවසන් වෙනකොටම තුන් මාසයක් භාවනා වඩා ප්‍රතිඵලයක් නොලද ඒ 500ක් දෙනා වහන්සේ මහා රහතන් වහන්සේ සම්මේ සංඛාරා දුක්ඛාති යදා කල්හාය පස්සති අත නිබ්බින්දකේ දුක්ඛේ තේසමග්ගෝ විසුද්ධියා දෙවෙනි කිරිසෙත ඒ ගාථා වැලකොටම උත්තර උත්සාහයෙන් භාවනා වඩලා කිසිදු අධිගමයක් ලැබාසිති නම් ගාථා හතරම දවසන් වෙනකොටම සීල 500ක් දෙනා වහන්සේ මහා රහත් වහන්සේට. සම්මේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිද්දින්දේ දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. තුන්වෙනි කිරිසෙත ඒ ගාථා වැලකොටම උමාත්‍යක් වූ භාවනා කරකාරය කිසිදු විශේෂාධිගමයක් නැදී නැත. මේ මොහොතේ ඒ 500ක් දෙන වහන්සේ මහා රහත් වහන්සේට ලෝකුරා බුදුජානන් වහන්සේගේ අනුත්තර කුරුස ධම්ම සාර්ථී ගුණ මහිමය, ඒ වගේම සත්‍යාවේ මනුෂ්‍යානන් ගුණ මහිමය, බුද්ධෝ ගුණ මහිමය කොලින් තේරුම් ගන්න මේ වාගේ අවස්ථාවන් ඉදී පුළුවන් වේවා. කලිනේ ධාතාවේ තේරුම සබ්බේ සංඛාරා අනිච්චාති ප්‍රත්‍යයෙන් හටගන්න දරින් සංකත සංඛාර ධර්මයක් සියල්ල අනිත්‍යයි කියා යදා පඤ්ඤාය පස්සති යම් විටක විදර්ශනා ඥාණයෙන් දකීද අත නිම්ජින්නේ දුක්ඛේ ඒ දක්නා කෙනෙහි මේ පංචස්කන්ධ දුකේ කලකිරේ ඒස මග්ගෝ විසුද්ධියා මේ කලකිරීමේ නිවේදාව විසුද්ධියේව සාන්ත නිවනට මාර්ගයයි. සම්මේ සංඛාරා දුක්ඛාති හේතුන් හටගත් සියලු සංස්කාර දුක්ඛයි කියා යදා පඤ්ඤාය පස්සති යම් විටක විදර්ශනා ඥානෙන් දකීද අත නිබ්බින්දකේ දුක්ඛේ ඒ දක්නා දෙනෙහි සංස්කන්ධ දුකේ කලකිරේ ඒස මග්ගෝ විසුද්ධියා එය විසුද්ධි සංඛ්‍යාත නිර්වාණ ආභෝධයේක මාර්ගය. සම්මේ ධම්මා අනත්තාදී යදා පඤ්ඤාය පස්සති සියලුම සංකත ධර්ම අසංකත ප්‍රත්‍යක්ෂ ධර්ම අලක්ඛයි කියා යම් විටෙන් විදර්ශනා ඥාණයෙන් දකීද අත නිබ්බින්දේ දුක්ඛේ තේ සමග්ගෝ සුඛියා එකන්හි පංචස්කන්ධ දුකේ කලකෙලෙයි. ඒ නිර්විදාව කලකෙලීම විසුද්ධි සංඝාත නිර්වාණය මාර්ගය. මේකත් ධාතකුණේ පිටිදේ. දැන් මෙතන අපට පැහැදිලි කරගන්න කරුණු රාශියක් තියෙනවා. සම්පේ සම්පේ කියන්නේ අනවශේෂ නිර්දේශ කියලා කියන්නේ අනවශේෂක ඉතුරුක් නැහැ. ශබ්ද ශබ්දේ අනවශේෂාර්ථය ඉතුරුක් නැහැ සියල්ල. කවර සියල්ලක්ද සංඛාරා සංස්කාර සියල්ල. සියලු සංස්කාර. එතකොට මෙතන සංස්කාර කඩයකට දැන් පැහැදිලි කරගන්න ඕන කඩයක්. සංස්කාර. මේ සංස්කාර කියන පදය දේවම් හතරදට විසුද්ධි මාර්ගයේ විස්තර වෙනවා. සංඛාර කියන පදය. සංකත සංඛාර, අභිසංකත සංඛාර, අභිසංකරණ සංඛාර, අයෝගාද සංඛාර කියන. සංකත සංඛාර, අභිසංකත සංඛාර, අභිසංකරණ සංඛාර, අයෝගාද සංඛාර. දේවම් හතර. එහෙනම් මෙතන සංකත සංඛාර සියල්ල සම්පින්දණය කරගන්න වචනයක්. සංකත සංඛාර. ඒ කියන්නේ නිර්වාණ ධාතුව හැර නිර්වාණයද කියලා අසංකත ධාතු. නිර්වාණ ධාතුව හැර ඉන් මේකිත තේල ලෞකික ලෝකෝත්තර සියලුම චිත්ත ඡාසක රූප ධාරණ සංකත සංඛාරයට රැඳෙනවා. එතකොට සිත් 89 ඡාසක 52 අටේශ රූපේ. හැබැයි මෙතනදී අනිත්‍යතාවය අනිත්‍යතාවයෙන් දැකිය යුතු දැනින් ලෝකෝත්තර චිත්ත ඡාසික ධර්ම දෙන් කරන්න වෙනවා. ඒකට ලෝකෝත්තර චිත්ත ඡාසික ධර්ම විදර්ශනාත් ගන්නේ නැහැ. ලෝකෝත්තර චිත්ත ඡාසික ඡාසික ධර්ම 26ක් නිර්වාණය විදර්ශනාත් ගන්නෑ. ඒ නිසා ලෞකික චිත්ත 81 එහෙම දැන ඡාසික බලක් දෙක අපි ඉසුරු. පරමාර්ථ වශයෙන් මේ කොටස් තුනයි. මේ අර්ථන සංකත සංකාරය. මේ සංකත සංකාරය ඇතුලේ තමයි ඉති අර්ථ ගොනු අභිසංකත සංකාරය ඊළඟ. අභිසංකත සංකාරය කියන්නේ සල කුසල ලකුසල නිසා හටගත් විපාක චේතුචාසේ බහා කර්මජ රූප. කුසල ලකුසල කළ බැරිම හටගත් විපාක චේතුචාසික සහා කර්මජ රූප. මේවා කියන අභිසංකත සංකාරය. මේවා සත්‍ය සංකාර වල සමලයි. අල් කර්මක සංකාරය සචේතනික අචේතනික සියල්ලට සාධාරණ වශයෙන් අතිසංකල්ප සංකාරයේ වැටෙන සත්‍ය සංකාර වල කමල දෙවන ධර්ම කොටසයකටයි. ඒ කියන්නේ ලෞකික විපාක සෙද්දි දෙකයි, හේතන විපාක ඡායක ධර්ම 5යි, කර්මජ රූප 20යි. මෙන්න මේ විදිහට කියනවා අතිසංකල්ප සංකාරය. කුසල කුසල කළ බැරිම කටගත් දේවල්. අතිසංකල්ප සංකාර තුනන්නේ අභිසංකරණ සංකාර කියන්නේ කුසල අකුසල චේතනා සියල්ලට නම. ලෞකික වශයෙන් කුසල අකුසල චේතනා කියනවානේ 29ක්, අකුසල චේතනා 12යි, ලෞකික කුසල චේතනා 18යි 29යි. මෙන්න මේ චේතනා 29 කියනවා අභිසංකරණ සංකාර. ඒ කියන්නේ විපාක චේතනාසික ධර්ම සහ කර්මජ රූප උපදෝන හේතු අභිසංකරණ සංකාර. අයෝගාවි සංකාරයෙන් වීර්යයට නම යම්කිසි ක්‍රියාවක් සඳහා ගන්න උත්සාහයට වීර්යයද කියනවා අයෝගාවි සංකාරය. එතකොට දැන් මෙතන සංකත සංකාරය කියනකොට ලෞකික සියලුම ධර්මයි. අනුසංකත සංකාරය කියුවාම ඒ සියල්ල මේ සංකත සංකාරයට ඇතුළත් වෙනවා. අවිසංකරණ සංකාරයත් සංකත සංකාරයට ඇතුළත් වෙනවා. අයෝගාදි සංකාරය සංකත සංකාරයක් තුනක් වෙනවා. එනිසා මෙතන සත්‍ය සංකාරා අනිත්‍යකේ කියනකොට අර ලෞකික සෙත් 81ක් එයගල ඡායක ධර්ම 52ක් අටේ ශ්‍රේණියක් තුන මෙන්න මේ ධර්ම සමූහය යදෙනවා. ඒ සම්මුති වචනේ කියනකොට සම්මුති වචනේ කියනකොට මේ මහා අපලෝ මහා සාගරේ කාමයේ චන්ද්‍ර සූර්ය මණ්ඩල තාරකා ග්‍රහ ලෝක සතර ආකාරය මනුෂ්‍ය ලෝක ජීව ලෝක 6 බ්‍රහ්ම ලෝක 16 අරූප ලෝක 4 එවාගේම ජාති ක්ෂේත්‍ර දස දාස සත්වල ආපයා ක්ෂේත්‍ර කෙරලක්ෂයක් සත්වල විශේෂ ක්ෂේත්‍ර අනන්ත සත්වල කොහොමයි වෙන්නේ සංකප්ප සංකාරයේද සංවේ සංකාරා කියන කදේ අපේ ආත්මාවේගෙන සම්මුතියෙන් කතා කළොත් හේතෝ නෝන්ගිය දස්සම්මස්ලා රැටටි මුළු ලෝකුවද අදම සක්මාව දළු සිවි ඇලදෙව පපමස් බඩවැල් අතුන් ගා නැතුන් වහර දතුන් වහර බල ඉස්මල පිච්චෙන් කරවලේ ගහදී නියෙදෙන කඳුළු උරුමකල කෙලසුක ශාලි මුළු ලෝක කොටස් දෙක සම්දේ සංකාර ඒ වගේම ඩක්කුසෝත ගාන ජීව ආය මන රූප ශබ්ද ගන්ධ රස ස්පස්වාමේ ධර්ම ආයතන දල එවාගේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ස්පන්ධ පහ. එවාගේම ධාතු 18 ඉන්ද්‍රිය 23 ඔක්කොම කියන්නේ මේ හේතු සම්මේ සංකාර කඩේකයි. අපේ පරිහරණය කරන දේවල් මේ දේවල් වලට අනුකූලව එවාගේම ඇකේල පොට්ටමෙන්ට එවාගේම කෝක ටිකා එවාගේම කෑම බීම ඇඳුම් කැලඳුම් ඉලංගා ඔක්කොමයි තියෙන්නේ සම්මේ සංකාරා කියන කඩේ. ඒවා සමුකුවෙන් ගන්නකොට විශයල්ල සංඛාර කියන පදේ ඇතුළත් වෙනවා. විශයල්ල හේතුෝපයෙන් කටගා හේතු සමායයෙන් කටගත් දෙයෙන් ඒවා සම්පූර්ණ සංඛාරය. එතකොට මේ සබ්දේ සංඛාරය අනිත්‍යා කියන පදේට දුක්ඛා කියන පදේට සබ්දේ සංඛාරා කියන පද සාධාරණයි. එහෙම කියන්නේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය දෙක තමයි. ඊළඟට සම්මේ ධම්මා අනත්තා දෙවතන සංඛාරා නොකිය ධම්මා කියලා කඩයක් දේශනා කළා. මේ විදිහට කියනවා. කියන්නේ සම්මේ සංඛාරා අනත්තා කියන්නේ තිබුණා. නමුත් එහෙම නෙමෙයි අනත් කියලා කඩේට ගැලෙන්නේ ධම්මා කියන වචනයක්. ඒවත් ප්‍රසාද මේ සංඛාරායන් හේතුයෙන් හටගත් දෙයක් දැන් අපි දැක්. හේතුයෙන් හටගත් සියල්ල සංඛාර. නමුත් ධම්මා කියන කඩේට ඇතුළත් වෙන අසංක දේක. ඒ මොනවාද අසංකකය? දැන් නිර්වාණ ධාතුව අසංකකයක්. නිර්වාණ ධාතුවේ හැර තව අසංකකයක් තියෙනවා. ඒවත් කියන්නේ ප්‍රඥාවක් කියන්නේ. ප්‍රඥාවක් තියෙනවා. දැන් අපි සම්මුතිය වචනේ භාවිතා කරනවානේ. දැන් සංසම්කර, හේදම්කර, සරණම්කර, දීපම්කර, පොණ්ඩඤ්ඤ, මංගල, සුමන, දේවත, සෝගත මේ නම් තියෙනවා. මේ කල්ප කෝටි අසංකකයන් ඈත නම් එවගේම අපේ බුදුරජාණන් වහන්සේගේ නම තියෙන සැමි මුගලන් ආනන්ද සාසුත රාහුලාදී මහෞත්තරයන් වහන්සේගේ නම තියෙනවා. එවගේම දුක් ගැමුණ කරාප්‍රෝගා වූ එවගේම තාත්තේ වාගේ කාර්ය සිංහාදී නම් තියෙනවා. දැන් අද පාන වුණත් මේ දෙනාගේ නම අපි භාවිතා කරපු කියලා නම. එවගේම පුරුෂ ලක්ෂාදීත නම්, දේවදරාලෝක නම්, මාර්ගෝක නම්, එවගේම ගංගාවලට නම් උනිකරුවට නම් මේකේ නම් පාවිච්චි කරනවා මේ පාවිච්චි කරන නාම සමෝති මේවා අපි කියන්නේ කප්පියක් කියලා ඒ එක එක භාෂාවකින් මේ කිරියට පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කරන සම්මත දේවල් අසංකතයි ඒවා හේතුෝගේ වලට ගත දෙන්නේ නෙවෙයි ඒ අනිත්‍ය දුක්ඛ ලක්ෂණ කියන්නේ නැහැ ඇතිවීමක් නැතිවීමක් කියන්නේ නැහැ දැන් දීපංකර කියන උතුම් නම ඔක්තර කියවා ඒක ගෙවෙන්නේ නැහැ අසම වෙන්නේ නැහැ අනාගතයේ ලෝකුදා බුදුරෝ කෝටි ගණන් කරුණක් වෙනම පාවිච්චි කරાવી ඒක වෙන්නේ අනිත්‍යයක් වෙන්නේ නැහැ අනිත් ඒ වාගේ ප්‍රඥාතිය ප්‍රඥාතිය අනිත්‍ය දුක් දෙකට ගැලෙන්නේ නැහැ නමුත් ඒක අලක්කයි අලක්කයි එනිසා තමයි අර සංස්කාර ධර්ම සහ ප්‍රඥාති ධර්ම එසියල්ල ධම්මා කියන කඩේ ඇතුළතකොට සම්මේ ධම්මා අනත්තා ආදී දේශනා කළා. සුද්ධ මෙහිදී අපි සරකා බලන්නට ඕනේ අනිච්ච දුක්ඛ අනත්ත්‍ය කියන ලක්ෂණත්‍රය. අනිච්ච දුක්ඛ අනත්ත්‍ය කියන ලක්ෂණත්‍රය තමයි විදර්ශනා. ණය සීලව සම්පේතු උපජ්ජන්ති සතාවදා අට්ඨක්කරා තීනපදා සම්බුද්ධේන ප්‍රකාශිතා. යාත කතා ගාතාවක් මේ ලෝක ජනතාව ඉල්ලතුන් කොට යාලා බිම්බාට දසහනවා දෙවොලෝ ගමනෝ යවන්නේ සරුවක් යනවා කියලා පහළ වුණා නෙමෙයි අකුරු අටක් ඇති පද තුනක් වටා දෙන්නයි පහළ වුණේ අනිච්චං දුක්ඛං අනත්තා අනිච්චං අකුරු තුනයි දුක්ඛං අකුරු දෙකයි අනත්තා අකුරු තුනයි මේ අකුරු අට ඇති පද තුන තමයි දේශනා කරලා තියෙන්නේ මේකට කියනවා විදර්ශනා කියලා මේකට කියනවා සාමාන්‍ය ලක්ෂණ මේ සංස්කාර ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ කියන්නේ පොදු සෑම දෙයකම පොදු සාධාරණ ලක්ෂණ තුන. පස් කාර්යයන්ගේ පොදු ලක්ෂණ තුන අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට මේ පොදු ලක්ෂණ තුන ආවෝද කර ගැනීම සඳහා තමයි සීල විසුද්ධිය, සීල සම්පත්‍ය අවශ්‍ය වෙන්නේ. චිත්ත විසුද්ධිය, ඥාන සමාපත්‍ය අවශ්‍ය වෙන්නේ. දිට්ඨි විසුද්ධිය, නාම රූප අයිත්‍ය ඥාන අවශ්‍ය වෙන්නේ. සංකාවිතරණ විසුද්ධිය නාම රූපයන්ගේ හේතුඵල සම්බන්ධතාව අවබෝධ කරගන්න අවශ්‍යයි. මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය උද්‍යාමී ඥානය අවශ්‍යයි. බංගාන ප්‍රශ්නාව ඉන්දියාවට බංගාන ප්‍රශ්න එවැගේම බාසුකාර්තාන ආදීන නිබ්බිදා මුචිතුකාමිතා පරිසංකාන ප්‍රශ්න මේ ඥාන පරම්පරාව අවශ්‍යවන්නේ මෙන්න මේ ලක්ෂණ තුන අවබෝධ කරගන්න. මේ ලක්ෂණ තුන අවබෝධ කර ගැනීම තමයි විදර්ශනාව. මේ ලක්ෂණ තුන ආවේගා බෝධ කරගත්තා නම් කරවන්නේ නැහැ. මක්ෂාද අත නිබ්බින්නකේ දුක්ඛේ දාතව ගුණයේ තේම අත නිබ්බින්නකේ දුක්ඛේ. මේ පංචස්කන්ධයේම නම දුක්ඛ කියන වචනේ. මේ දුක්ඛ සංඛ්‍යාත පංචස්කන්ධයේ කෙරෙහි පංචස්කන්ධයේ නෙමෙයි දුක්ඛයා කෙරෙහි අනුසීවකපත් වෙනවා. නිවිදාකපත් වෙනවා. නැරීමකපත් වෙනවා. මේ නිවිදාව මේ කරකිරීම ඓතිවන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට අනුරෝධ ශාන්තියට හේත මාර්ගෝ විසුද්ධිය ය විසුද්ධි සංඥාත නිවනට මාර්ගයයි. නිර්වාණ ධාතුවේ නම විසුද්ධි. මේ විසුද්ධි සංඥාත නිර්වාණයට මාර්ගය තමයි මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ ඇති වෙන මේ නිවිදා. පංචස්කන්ධ දුක්ඛය කියන්නේ කවදේ? ඒකෙන් දැන් අපි සලකා බලන්නට වඩිනවා මේ අනිච්ච දුක්ඛ අනාත්ම කොහොමද අපි අවබෝධ කරගන්නේ? මේක තාවදලක් කාරණයක්. අත්‍යවශ්‍ය කාරණයක්. බුද්ධ ආගමේ හැරෙන කිසිම ආගමක කිසිම දර්ශනයක මේ අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධ කරගැනීමේ උපදේශයක් නැහැ. මේ අවබෝධ නොකරගත්තොත් කවදාකවත් දුකෙන් මිදෙන්නේ නැහැ. මේ අවබෝධ කරගත්ත කෙනෙක් කවදාකවත් දුකෙන් ඇලෙන්නේ නැහැ. මේ අවබෝධ කරගන්නට ඇති උපාය මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා වැඩි. සීලය, මුරාත් සීලය, එවැගේම ප්‍රවෘජිත අනගාරික සීලය කොටස් තියෙනවා. මුරාත්ව සීලවන්තව හෝ පරිදිව අනගාරික සීලවන්තව හෝ සීල විසුද්ධියට පත්වන්නට ඕනේ. එතන සීල විසුද්ධිය කියන්නේ සමා සමාදන් වෙනත් සීලය අංග 8කින් සිවිසුද්ධව ආරක්ෂා වී තිබෙන්නට ඕනේ. මොනවද මේ අංග 8? අකල්ල අච්චිද්‍ර අසබල අකල්ලාස විජිස්ස විඤ්ඤොක්ක සත්‍ය අපරාමර්ථ සමාධි සංවර්ධනික මේ කරු වලින් සීල ආරක්ෂා වෙtildeනට ඕනේ. මේකයි සීල විසුද්ධිය. අකල්ල කියන්නේ සමා සමාදව ගත්ත සීලය මුලින් අමින් එකපදයක් නොකඩී තිබෙන්නට ඕනේ. අකල්ල අච්චිද්‍ර කියන්නේ සමා සමාදව ගත්ත සීලය ලැබෙන සිකපදයක් නොදීති වෙන්නට ඕනේ. අසවල කීමේ කියන්නේ සමා සමාදාන ගත සීලයේ හේනියක ශික්ෂාපද කීපයක් නොකඩීති වෙන්නට ඕනේ. අකල්මාප සීලයේ කියන්නේ සමා සමාදාන ගත සීලයේ ඇලුම් තැනින් තැනින් සිකපද ලැබීති වෙන්නට ඕනේ. මේ ලක්ෂණ හතරයි. විජිස්ස සීලයේ කියන්නේ කල්ලායක නොවේ සීලය රැකිය යුතුයි. ඒ කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රසංසා නම්මුණාව මේවා අපේක්ෂා කරගෙන සීල රැක්කොත් එතන කුසලාවක වහල් වූ සීලයක්. කුසලාවක යටත් වූ සීලයක්. ලෞකික සම්පත් සකාගල සීල රැකිනවා නම් ඒක කුසලාවක යටත් වූ සීලයක්. එහෙම නැතුව එළින්ම මාර්ගඵල නිවන ආභෝධය අපේක්ෂායෙන් සීලය පුරන්නට ඕනේ. ඒක පුජිස සීලයයි. විඤ්ඤාණ ප්‍රසත්ත අපරාමත්ත අපරාමත්ත විඤ්ඤාණ ප්‍රසත්ත විඤ්ඤාණ ප්‍රසත්ත කියන්නේ සමා රක්ෂා සීලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඉගෙනගත් සීලයක්. උන්වහන්සේලා සාදුකියා සතු වෙන සීලයක්. උන්වහන්සේලා පුරවලද සීලයක්. ඒ ඥානවන්තයන්ගේ ප්‍රසන්නතාවට ලක් වෙන හැදලා සීලය විඤ්ඤාණ ප්‍රසත්ත සීල. අපරාමත්ත කියන්නේ මේ සීලයෙන් මට මගේ සාක්ෂ්‍ය දිව්‍ය සංකල්ප, මගේ සාක්ෂ්‍ය ධර්ම සංකල්ප, මගේ සාක්ෂ්‍ය මනුෂ්‍ය සංකල්ප මේවා ලැබෙන්නේ නැහැ. ලෞකික සම්පත්‍ය අපේක්ෂා කළා නම් එතන කන්නාරයි චිත්තයයි දෙකෙන් සීල ඉස්පස් වුණා පරාවර්තනය වුණා. එහෙම නැතුව ඍජුවම නිර්වාණ ප්‍රාර්ථනාවෙන් සීලය රැකීම අපරාමද්ද සීලයයි. මේ විදිහට අපයා සීලයක් ඇත්තේ සීලවන්තයා සකස් මුලට ගියා. දැල් කලාවකට ගල් කලාවකට ගියා. කලාරුදකට ගියා. ඒකත් කාලයකට ගියා. භාවනාවට විචු ආරයක් ගන්න විට සමාධි වෙනවා. ඒ සමාධි කරගන්න සුදුසු පවලට වාග්යා සීලය සමාධි සරවත්වෙනක සීලයයි. මෙන්න මේ කියන කර්ම වාක්‍යයෙන් වාග්යා සීලය සීල විසුද්ධියයි. විෂුන් වහන්සේ සීලය සීලයන් අතරින් උතුම්ම සීලයනේ කෝටියක් සමවද සීලයනේ. ඒක සකල සංවර සීලේ නමින් හඳුන්වනවා. ධාතුමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීවකාර ශුද්ධ සීලය සහ ප්‍රත්‍ය සංවිසිත සීලය. මේ සිස් ආකාරයෙන් විසුද්ධ වූ ශ්‍රීසුද්ධ වූ උතුම් ආත්මුණා වූ සීලයක් ඇති සීලවන්තයා කියලා සමත භාවනාවක දෙන්නට ඕනේ. සීලයෙන් සමත භාවනාවකට ආවද පුළුවන්. නමුත් තමන්ගේ චරිතයට අනුරූපව භාවනා කමටහල තෝරා ගන්න ඕනේ. සමත භාවනා කියනවා 40ක්. ඒ 40න් 30ක්ම කියනවා ධ්‍යාන ලැබෙන භාවනාව. ධ්‍යාන ලැබෙන භාවනාව ධ්‍යාන තියෙනවා. එහෙනම් සතර ධ්‍යානයේ පවණක් ලැබෙන භාවනාව 11ක් තියෙනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන පවණක් ලැබෙන භාවනාව 3ක් තියෙනවා. හතරවෙනි ධ්‍යානයේ පවණක් ලැබෙන භාවනාව තමයි එකක් තියෙනවා. ඒ වගේම රූපාවච ධ්‍යාන සියල්ලම ලැබෙන කර්මස් කාල කියනවා 11ක්. අරූප සමාපatti හතර. එින් දස කසින, දස අසුබ, දස අනුස්සති, සතර බබ විහෙරල, ආහාරේ පටික්කෝල සංඥා, චතුදාතු අවස්ථාන අරූප සමාපatti. සියල්ල 40යි. මේ 40න් දස කතරයක්, දස අසුබයක් කියන 20ක්, ආයතාසතිය, ආනාපාය සතිය 22ක්, යකයාර හතරක් 26ක්, අරූප සමාපatti හතරක් කියලාදී අර්ථලා කර්මස්කාර කියයි. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ධාවානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති කියන අටක් ආහාරයේ කටිකෝල සංඥා ධාතු මනසිකාර කෙරෙහි 10 උපචාර සමාධිය ඇතුළ කර්මස්කාර 10යි. සියල්ලම කියයි. එයින් දස අසුභයයි කායගතසතිය කියන 11 කුලා ප්‍රථම අධ්‍යයනයේ 15ක් ලබයි. මෙත්තාකරුණ මුදිතා ගුණෙන් කුලවන් පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන කුලක් පහලක් ලබනවා. උපේක්ෂා භවවිහරණයෙන් හතරවෙනි ධ්‍යානෙ පහලක් ලබන්න පුළුවන්. ආනාපාන සතියෙන් දස කසණයේ රූපාත ධ්‍යාන හතරම සාම උපදවන්න පුළුවන්. දස කසණයේ අතුරින් ආපාත කසණයේ හැරි ඉතිරි නවයේ අරුත සමාපත්තිය හතර උපදවන්න පුළුවන්. ඒ විදිහට සමත භාවනාවේ පිළිවෙත් දැන් වරාපරතු වාගේ තෝනේ. දැන් මේ කාලේ බොහෝ යෝගාවචරයෝ ඉපාත්මනින් නිවන් දකින පිණිස විදර්ශනා භාවනා කරනවා. ඒකත් හොඳයි. මක්නිසාද විපාතනා යාවේ ඒ භාවනා මාර්ගයයි. සමත යාවේ විපාතනා යාවේ කියා මාර්ග දෙකක් තියෙනවා. සමත යාවේ කියාට යාව සමාපත් විදවාගෙන විදර්ශනාට හැරෙන්න පුළුවන්. විපාතනා යාවේ කියා අර චලන සමාධියේ විපාකලා සමාධියේ සමලක්කාරක කරගෙන විපාකලාවට නිවන් ලබනවා. ඒ ඇතුලේ සුෂ්ඨ විදර්ශකය. සුෂ්ඨ විදර්ශකය. ඒ අර සමාධියෙන් ඥාන වඩාගෙන විපාකලා වඩාලා අතේ උතුමානේ කියන්නේ සමධ්‍යානික. ඒක සමධ්‍යානික වශයෙන් අපි සලකා ගන්නෝ මෙන්න මේ විදිහට සලකනවා. අද ලංකාවේ ප්‍රාණීය බුදුම රටේ භාවිතාවේ අපගේ වස්සාන කාලයේදී පුරවරාට ඇල්ගුම් වලින් යෙදුවේ සතුන් 200ක් ඉගෙනතෝ සාසනතෝ ඊළඟට මාර්ගදාම අනිච්චතෝ කියන මේ පදයෙන් ගැලෙන්නේ පංචස්කන්ධ අනිච්චාදී අනිත්‍යං සුතකාය ආදිවන්තකාය පංචස්කන්ධ අනිච්චා මේ ලක්ෂ ලක්ෂණය අනිත්‍යං සුතකාය ඒ කියන්නේ ඉස්කර නැති බැරි ආදි අන්තවකය මොලක් පදක් ඇති බැරි මොල කියන්නේ උපදීම අල කියන්නේ නැතිවීම යම්කිසි ධර්මයක ඇතිවීමක් නැතිවීමක් කියන මොලක් පදක් ඇතිනම් ඒක අත්‍යයයි ඒක තමයි අනිත් ලක්ෂණය. පංචස්කන්ධයේ පරෝපතෝති ජරාවාදී මරණයදී අනුකලිතෝ පංචස්කන්ධා ආලෝක ධම්මා. ඒ කියන්නේ ඉදීම, දිවීම, නිදීම. මේ අවස්ථා තුනෙන් කරුදේනවා නම් ඒක කියනවා පරෝප ධම්ම. ඒකත් අනිත් ලක්ෂණය. පංචස්කන්ධයේ කලතෝති උපාද ජරාවාදී ජරාවාදී මරණය කියන ලාභාදීක ලෝක ලාභාදීක ලෝක සංගේ පතරිතෝ පංචස්කන්ධා කල. ඒ කියන්නේ ජරා ව්‍යාධි මරණ තුනේම අතනෝ ධාතු චලණය වෙනවා නම් ඒක තමයි චලතෝ කියන්නේ. ඒක අනිත් ලක්ෂණය. ඊළඟ පබංගුතෝ චලතෝ පබංගුතෝ සබ්බාවත නිපාතිකාය සභාවේ නැතිව සරසේ නැත පබංගුකාල සීලතෝ පබංගුතෝ. ඒකනේ ස්වභාවයෙන් ස්වභාවයෙන්ම සංස්කාර විදේවා උත්සාහයෙන් යන පාත්‍රයෙන් විදේවා පාත්‍රයෙන් දෙනවා ස්වභාවයෙන් විදේවා යන ඒකද කියලා පබංගු. ඒක අනිත් කියලා. ඊළඟට අද්දතෝ සබ්බාවත නිපාතිකාය කෙලභාවත චාභාවකාර අභාවතෝ පංචාංගා අද්දවා. ඒ කියන්නේ හැම අවස්ථාවකට ප්‍රතිදේවා. ඉදීමට, ජරාවට, ව්‍යාධියට, මරණයට උදේ නාමයට ප්‍රතිදේවා. ඒ වගේම දින භාවයක්, ඉච්ඡු භාවයක් නැහැ යම් කිසි දෙයක. ඒක කියනවා අද්දුව. අද්දුව කියලා කියන්නේ ඒක අනිත් කියලා. ඉදිරියාව ගන්නතෝ ජරාවේ මරණයේ ශාපේ වේදා පරිණාමක පිටාය ඉදිරියාව ගන්න. ඉදීමෙන් මරණයයි ඉතිරිලාවේද පරිලෙනවා. ඒක තමයි ඉතිරිලාව ගාමීක අනිත් ලක්ෂණය. අසාරකතෝ අසාරකතෝ කියන්නේ දුක්ඛලකාය සුඛ භංගනීකායත සෙද්දුවේ සුඛ භංගනීකායත අසාරක. ඒ කියන්නේ දුකද බැරි ධාක එළියෙනු පහපිය කරන්න පුළුවන් බැරි කරන බැරි අසාරක කියනවා. අසාරක කියන්නේ හරයක් නැහැ කියන එක. අරයක් නැත්තේ මක්කසාර හිඳෙන බැරි. ඒක අනිත්‍ය ලක්ෂණ. එවාගෙම සාතරතෝ ගරුතක විදත විදත කියන්නේ විද සම්මුක්තතාවය විදත භවතාවය එව සම්මුක්තතාවය එවවා. ඒ කියන්නේ හේතුකින් හටගත් දැයි විද ගැනෙන්නේ හේතුව ඉගෙන හේතුවා ඉගෙන හේතුව කියන අටකක් ගැන ඉගෙන සුළු ගැයෙන එතන තමයි සඳහා වෙනවා. ඒ විදවතෝ විදවතෝ කියන්නේ කොටින්ම අනිත්‍ය ලක්ෂණය නම. සාතරතෝ ආත්මයන් අරමුණ ගැන සාතරතෝ සංකතතෝ සංකතතෝ කියන්නේ සැදවීම හේතුවෙන් හටගත් බැවින් හේතුවෙන් හටගත් බැවින් ඒක අනිත්‍ය ලක්ෂණයට පත් වෙනවා. ඒකෝ නිරෝධයකට කල නිරෝධය. ඊළඟ මාර්ග ධම්මකෝ. යන්නේ මාර්ග ධම්මකෝ කියන්නේ විදේ සබා. මේ ලක්ෂණ 10 අනිත්‍ය ලක්ෂණය කියන්නේ හදේට හඳුන්වන. අනිත්‍යතෝ, කලෝකතෝ, චලතෝ, අභංගතෝ, අද්වේතෝ, විපරිණාම ධම්මතෝ, අසාරකතෝ, විදවතෝ, සංකතතෝ මාර්ග ධම්මකෝ. ඊළඟ අනත් ලක්ෂණ පහ තෝරා ගත්තාම දුක්ඛ ලක්ෂණ 25 පහකින් තේරුම් ගන්න පුළුවන්. කල්තෝ කියන පදය එකතෝ එකතෝ ශුන්‍යතෝ අනත්තෝ කියන පද අතර මේ පද පහ අනත් ලක්ෂණය වශයෙන් ගැලපෙනවා. කරතෝ කියන අවතතෝ අවිදේ අවතකාය අවිදේයතාය කරතේ. ඒ කියන්නේ කිසි කෙනෙකුගේ වශයෙන් පවතින්නේ නැහැ. කිසි කෙනෙකුට යටත් වෙන්නේ නැහැ. කිසි කෙනෙකුට සැලකන ඕකවදෙන්නේ නැහැ. නිසා කරතෝ. එකතෝ කියන්නේ නිත්‍ය සුඛ සුභාදීහි චිත්තකාරේතෝ. නিত্য සුඛ සුඛ ආදී සාර ස්වභාවයක් නැති නිසා විත්‍යයි. විත්‍ය කියන්නේ අනත්තය. සුච්චතෝ චිත්තකායය සුච්චතෝ. අපතාරෝහි ඒකාන්තයේ සුච්චාන්තෝ විත්‍ය කියන්නේ යම් කිසි දෙයක් කිසිම අනිත්‍ය නিত্য සුඛ සුඛ ආත්ම ස්වභාවයෙන් කියතොයම් ඒක තමයි සුච්ච කියලා කියන්නේ. ඒකත් අනත්ත ලක්ෂණය. ශුන්‍යතෝ කියන්නේ සාමි නිවාසී කාර්ක වේදක අධිකායක ගිරේතෝ ශුන්‍යතෝ. ඒකේ ස්වභාවයක් නැහැ. වාසය කරන්නේ කිය සාමි නිවාසි වේදක නිදින්නේ කිය කාර්ක කරන්නේ කිය අදිස්සායක විනාම කරන්නේ කිය කිසිම දෙයක් නැහැ කිසි කෙනෙකු කායිකයක් නැහැ ඒකයි සාමි නිවාසි කාර්ක වේදක අදිස්සායක විරහදතු ඒ කිසිම බලපෑමක් නැහැ ඒකයි ශුන්‍ය දෝෂය අනත්තෝටි සයන්ත අස්සාමි අස්සාමිකාදිසාය අනත්තෝ තමාම තමාට නැහැ තමාම තමාට කරුණු විසපවතින්නේ නැහැ එනිසා අනත්ත මේ ලක්ෂණ පහ අනත්ත පරේ දීප්තා සංචාරණය අනත්ත ඉතිරිපද සියල්ලම දුක්ඛ ලක්ෂණ දුක්ඛ ලක්ෂණ වැඩි වෙන පදයක කියලා කියනවා දුක්ඛ රෝගා ගණ්ණා සල්ලා අදා ආබාධා ඊළඟට ඊටි උපාදවා භය උපස්සබ්දා අතාන අලේන අතරන ආදීනව අගවලක වදත සාතව මානාවිසා ජාතම ජරාතම වියදි ධම්ම ශෝක ධම්ම පරිදේව ධම්ම උපායාස ධම්ම සංකලේශ ධම්ම මේ පද 25ම දුක් ලක්ෂණ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ සල්ලතෝ මේ පදවල තේරුම අටකමාව සඳහා වගන්නේ උපාද පරිචාරක දුක්ඛාදී දුක්ඛාදී ඉදියාපිය ප්‍රතිපීලන කාය දුක්ඛ වත්තාය දුක්ඛද ඒ කියන්නේ උදය භය දෙකෙන් විතර විතර ප්‍රේම දරිද දුක්ඛතම වක්ඛාකල දරිය සංසස්කන්ධ දුකයි දුකල ඕගතෝ පච්චේ යාපනීයතාය රෝග මූලකාය පංචස්කන්ධ රෝග ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන් යැදෙන්නේ තෝල යැදෙන්නේ හේතුන් අනුවයි ඒවා රෝගයන්ට මුල එනිසා රෝග ගන්නතෝ ගන්නතෝ දුක්ඛතා රෝල යෝගිතාය හේතුපාදික ප්‍රත්‍යයතාය උපාද ජරා භංගයේ බුද්ධමාතක විපාක පරිපත්තකායේ පරිභිනකායේ ගන්නතෝ ඒ කියන්නේ දුක්ඛතා රෝල යෝගිතාය නිතර නිරතුරුවම කුල කරුණා කියන වේදනා කරන හේතුපාදික ප්‍රත්‍යයතාය සර්ව ගලන්නා වූ කෙලස් යගේක එවැගේම හට ගැනීම, පැවතීම, ඉදිරියට කියන අවස්ථාවනේ අර තුවා මේ දෙවිය, දෙවියක් හටගෙන පැසවලා උපුරනවා වගේ මේ පංචස්කන්ධය කීඩාවට පත් වෙන දෙයක් දැනින් ගන්නතු. සල්ලතු. කීවා ජනකතාය, අල්තෝ කුසලතාය, දුක් නියතාය, දුන්නියතාය කියන සල්ල. ඒ කියන්නේ විතරම එනවා. කීවා ජනකතාය යම් ක්‍රලෝගේ උලක් කරනවා නම් පපෝචාරි කැලකට විතරම තේරෙනවා. අතුලත වේදනාව කරනවා ඒක ඇදලා ගන්න බැරි වෙනවා. ඒ නිසා හරි සම්ම කියන ඒ වගේ පංචස්කන්ධ. අගතෝ අගේ හේතුකාරය අගතෝ මේ පාප ධර්මයෙන් හේතුවක්. අපාගාමී පාප ධර්මයෙන් හේතුවක් වෙන බැවින් පංචස්කන්ධය අගතෝ. ආබාධතෝ අසේරි භව ජලකතාය ආබාධ පදාකාරකය ආබාධක සමාන සමාවක් නැහැ හැමදාම නෙදෙනවා හැමදාම රෝග ආබාධ වලින් කෙලෙනවා වන්දාකට මේ ආබාධක ඊළඟට ඊටිතෝ අනේක වේදනාවකටය ඊටිතෝ මේ පංචස්කන්ධයේ මේ වේදනාව ගෙලදෙනවා මේ වේදනාවල පාත්‍ර වෙනවා තෝත රෝග වේදන භෝග වේදන දීති වේදන ඥාති වේදන මේ ආදී මේ විපාක වලට පාඩම වේවා කියලා. ඒකේ ජීවිත. පස්වරතෝ. පස්වරතෝ කියන්නේ අනිත්‍යතාවය විපලාගම නැත්තානම් ආවනතෝ. සම්පෝතෝ වත්තායේ චෝපද්දව. ඒ කියන්නේ කවදාකවත් ඉතිරියේ නැති. ඉතිරියේ නැති. සීලිකවත් ඉතිරියේ නැති මහා විපද්ද වලට මූල කාරණ වෙනවා. මහා විපද්ද වලට මූල කාරණ මේ උපාකරයට පාඩම වේවා. ඒක උපද්දව. සයතෝ. සබ්බයාන මහාපරකාය මෙසම සංඝාතත් කටිපදකාය බය ඒ කියන්නේ සියලුම භවයන්ට ආකරයක් බය සංසිඳීම් සංඛ්‍යාත නිර්වාණයට ප්‍රතිපක්ෂයක් ඒකා පංචස්කන්ධේ හය උපස්සබ්දතු උපස්සබ්දතු අයෝක්‍යයි අනත්යයි අනුපද්දතාය දෝසෝපස්සක්කතාය උපද්දවෝවිය අලිදි පාතලාහතායතේ ඒ කියන්නේ මේක අයාලක උපද්දලයන්ව තමා පසුපස දුක දැනගෙන ඉනවා. ඒ වගේම භූතාවිත් වූ කෙනෙකු වගේ භූතාවිත් වූ කෙනෙකු බලාවින්ද බෑ ඔහු ස්වාමී ඉවත් කරේ කියන අධ්‍යයනය කරනවා. ඒ වගේ භූතාවිත් වූ කෙනෙකු වගේ උපකරයකට පාත් වෙන බැවින් උපස්සක්. ඊළඟට අතාන අතාන කියලා කියන්නේ අතා එළතෝ අලකලිය දෙවතාවය අතාන. ඒ කියන්නේ කිසියම කවහක් නැහැ. කිසියම හොරක් නැහැ. තමාම තමා විදින්න ඕනේ. කිසිම රැකවරණක් නැහැ. ඒක අතානතු. කලෙලතු. අල්ලියතු අනාරාකාය. අල්ලියන ලෝකෙට නේන කිච්චාකාරිකාය හල කලෙලතු. ඒකනේ කලෙලන තරක් නැහැ. මුවා වෙන තරක් නැහැ. දේවෙන තරක් නැහැ. ඒසා පංචස්කන්ධයේ අලෙල. අසරණතු. නිශ්චිතානම් භාසාරකත්තා භාවතෝ අසරණතු. ඒකේ කවුරු හරි දීකාව යනවා නම් පංචස්කන්ධයේ කවදාකවත් පිළිසක් ලැබෙන්නේ නැහැ, කරුණක් ලැබෙන්නේ නැහැ පංචස්කන්ධයේ. ඒ නිසා අසරණද. ආමීලයට. ආමීලයට කවක් දුක්ඛතාවයේ දුක්ඛතේ ආමීලයටයි ආදීලයට. අපිට ආදීනම වාපි ගත්ත කවක් තේජේ ආදීනව අපරාල සංසේ දන් අධිවචන කල්ලාකේ කපලායේ වාගේ ආදීන සදිසකාවේ ආදීන. ඒ කියන්නේ මේ ප්‍රයත්න දුක. ජීවත් වෙන දුක. ඒ දුකට ප්‍රයත්න ඇති වැරියෝක ආදීනයක්. දෝෂයක්. ශාස්ත්‍රණීතෝ කියනවා නම් ආදීනං ගත් වාටි ගත්ති කවක් තේජාදීනෝ. සිරංගර තමයි. සිරංගර ළම ආදීනව. සිරංගර නිතරම බැගයක් අපේ ඉන්නවා. ඒක ළමාවගේ ඇටේ බොහොම කබලක් කියනවා. වාඩියෙන් ඉල්ලන නැගිටින්න ඉල්ලනවා. ඉලව ගන්න ඉල්ලනවා. ආකිනවා නිල්ලනවා කල පිළවන් නිල්ලනේ කල වේලාව ඉල්ලනවා. ඉතින් ඉවරයක් නෑ යා යා කියන්නේ සබාලේ. ඒ වගේ බගයක් සබාලයක් ඇති දැනින් ආදීන. ඊළඟට අපමූලක. ඒ කියන්නේ සතර අපායට සතර අපායට යා යනා ව්‍යාධි මරණ ආදීන්ට අනුගොළු දීවේ යාවේ තාවන්ට මේ දෙවි උපත් වේන්ට පාත්‍ර වල දැනින් අපමූලක. අපමූලක. එකක් දුක්ඛ සත්‍යය වලකොතු හිතක සපත්තෝ විය විශාස ධාතුකය වලකොතු ඒ කියන්නේ සමායෙක සතුරු මොහොල දක්වන හිත ඇතුලේ ජීන්දර තියාගෙන විපත්ති කරන මේ අපේ හිතේ ප්‍රතිරූප සත්‍යයේ හිතේ ප්‍රතිරූප ආමිතේ කරා ඒ වෙලාවේ අපි ජීල ගසා ගන්න ඒ වෙලාවේ විනාශ කරනවා ඒ වාගේ මේ පංචස්කන්ධයේ වික්‍රමක සතුරෙක් හා සමාන දැරියුන් වදිතයි. ඊළඟට සාසරතු කාමාසව භාස දික්ඛාසව අවිජ්ජාසව කියන මේ ආශ්‍රයයන්ට බෙදුවා. එනිසා සාසරතු මාරාමිසතු මත්තුමාරි කිලේශ මාරාණය ආමිස දූතා මාරාමිසතු මත්තුමාරි කියන මරණයට හේත මාරයාට බෙදුවා. එනිසා මාරාමිසතු යත්ගවතු ජරාගමතු ව්‍යාග්‍රමතු ඉදීම ස්වභාවකට ඇති දැනි මරණ ව්‍යාධියේ ස්වභාවකට ඇති දැනි ස්වභාවයෙන්ම ජරා ස්වභාවකට ඇති දැනි ජරා ව්‍යාධි ස්වභාවය ඇති ගන්න ඊළඟට ශෝකගමතු ශෝක හේතුකාරය ශෝකගම ඉරතුමේ ශෝකයේ හේතු කියන්නේ පංචස්කන්ධය පිළි ඉවරනේ නිසා ශෝකයේ හේතුවක් පංචස්කන්ධය අන්‍යයන්ට කදීනට හේතුව පංචස්කන්ධ. උපායාස හේතුකෝ උපායාස ධම්මෝ. උපායාස කියන්නේ දැඩි ආයාසය. හදතුල ගින්නක් අටගෙන ජීවිත හානි කරන ධර්මතම දුක්ඛල දෙන හේතුව පංචස්කන්ධ. උපායාසේ සංකලේශ ධම්මෝටි සංලාභිත දුක්ඛිත සංකලේශාලම් විෂය භූතකාය සංකලේශ ධම්මෝ. ඒ කියන්නේ කුෂ්ණා සංකලේශ, දුක්ඛ සංකලේශ විචාරක සංකේත කියන මේ ත්‍රිද සංකේත ධර්මයන්ට විෂාක්කාරයක්, ගෝචවක්කාරයක්, භූයයක් වෙනවා පංචස්කන්ධ. මෙන්න මේ දේ කරුණු විසිපා දුක් ලක්ෂණය ඒක මෙනි කරනවා. ඉතින් මේවා එකක් එකක් ගානේ යෝගාවදයට මෙනි කරන්න කාරණා යන්නේ නැහැ. සැබවින්ම අර චිත්ත සමාධියක් උපදවාගෙන සදාහරයෙන් හෝදාපතන චතුර්ථ ධ්‍යාන සමයදින ඉන් නැගි ඉන්ගත ආලෝකයෙන් බල බල මේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනත්ත ලක්ෂණය ශීඝ්‍ර ශීඝ්‍ර මෙනෙහි කරන්න සමත් වෙනවා. එතකොට මෙන්න මේ මෙනෙහි කිරීම තුළින් මේ යෝගාවචරයාගේ සංකාරයේදී අර කරුණාන්තරලා ඥාණය එවාගේ භාගුපත්තාන ඥාණය නිබ්බිදාදීන ඥානය, නිබ්බිදා ඥානය, මුංචිතුකාමිතා ඥානය, ප්‍රතිසංකාරිකසල ඥානය මේ ඥාන පරම්පරාව පාලනය. පාලිලා පාලිලා ගිහිල්ලා අන්තිම සංකාරුපේක්ෂා ඥානයට වැඩෙනවා. මේ සංකාරුපේක්ෂා ඥානයට වැඩෙනකොට යෝගාචරයාවේ සිටේ ඇතිවන ශාන්තිය මෙතනදී ප්‍රමාණකල ගැලිය. ඒ වෙලාව තමයි අරියංශේ ධ්‍යානයකට සමාන චිත්තේකාග්‍රතාවක් ඇති වෙනවා. එතෙලා මෙහා පැත්තේ දුක්ඛ සත්‍යේ එහා පැත්තේ නිරෝධ සත්‍යය. මේ දෙක සංසන්දනය කරගන්න ගන්න. ඒ කියන්නේ පංචස්කන්ධයේ දුක්ඛ සත්‍යය, පංචස්කන්ධයෙන් නිවෙන්නේ විතරුණාව නිර්වාණය නිරෝධ සත්‍යය. ඉතින් මේ දෙක අර තුනේ කරමින් මේ සංකාරකේක ඥානයේ සීතල යෝගාවචරයාගේ චිතේ අත්තාවේ ඥානයද කියන උත්සාහගාමී විපස්සනා. සැබවින්ම ඒ යෝගාවචරයාගේ මේ අවස්ථාවේදී ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බුද්ධංගාරත්, මග්ගංගාරත්, සක්මුංගාරත් කියලා තිබුණානම් යම් විශේෂයවකදී වාඩි වෙලා හරි, ඉඳගෙන හරි, වැඩමෙගෙන හරි, එමෙලක්ව සක්මනේදී හරි, කවරෝ ඉරියවකදී මේ ඉන්ද්‍රියාගේ ධර්මයන්ගේ සක්මුංගාරත් කියලා අවස්ථාවකදී උත්කාරගාමී විපස්සනාවෙන් නැගී ඊයමතුනේ මනෝග්‍රාහකයේ චිත්ත පහළයි කාටිකා උපචාරය අනුලෝම භෝක්තෘ භූතයේ මේ කාමාවචර යමක් හතරක් පරිවෙන්න පුළුවන්. ඒ පරිකාරම උපචාර අනුලෝම භෝක්තෘ භූතයේ හතරේ සමාජයේ සිටේ බවල වශයෙන් තිබුණේ සත්‍යා ඉන්ද්‍රිය නම් අර සයිස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය දකදක මේ සිත් තුනේ විදර්ශනා කෙරෙනවා. භෝක්තෘ භූතයේ හැර පරිකාරම උපචාර අනුලෝම සමාධියේ සිටේ සමාධි ඉන්ද්‍රිය ගැටිව තිබුණානම් දුක්ඛ ලක්ෂණ වශයෙන් මේ සිත් තුනේ නිදාසලා කෙරෙනවා. සමාධියේ සිටේ ප්‍රඥා ඉන්ද්‍රිය ගැටිව දිනුන තිබුණානම් අනත් ලක්ෂණය නිදාසලා කෙරෙනවා. එතකොට මේ පරිකාරය උපචාර අනුලෝම කියන සිත් තුනේ අනිත්‍ය දුක්ඛ අනත් තුනේ යම් විචාරමක් යෙදෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී විමෝක්ෂ මොකද? විමෝක්ෂයට මුලින් ඇතන දොරටුව. විමෝක්ෂ දොරටුව කියන එකයි මේ සිත් තුනේ කියන්නේ. ඒ සත්‍යාලෝක ඥානයේ අනුලෝමවා ඊළඟට ගෝත්‍ර දෝෂයෙන් සහ දීර්ඝ සංසාරයේ අවදාපා ධිනිතින්වත් නුදුටුවා වූ නිර්වාණ ධාතුව ආවර්තන වශයෙන් දකිනවා. ඊළඟට සත්‍යන සිටේදී අර සමාගේ සංකාණයේ නිතිස්තරක අවදාපා පාලනෝ අර නිරෝධ සත්‍ය අරමුණු කරගෙන දුක්ඛේ සමුදය මාර්ගයේ කෘත්‍ය වශයෙන් අධිකමනේ කරමින් ඒ නිරෝධ සත්‍ය අරමුණු කරගෙන සෝවාන් මාර්ග චිත්තේ පාල වෙනවා. ඒ මාර්ග චිත්තේ අනුතුරුව පරිසිත් දෙකක් පාල වෙනවා. ඒ චිත්ත වීජය සම්පූර්ණ වෙනවා. ඉන් අනුතුරුව ඒ ස්වභාවක ප්‍රතිතරී ගමනේ නැගිට සමාරද මාර්ගය ඵලය නිර්වාණය ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ කරනවා. එක චිත්තයෙන් නෙමෙයි චිත්ත වීති ප්‍රේරියෙන් මාර්ගයේ බලය චිත්ත වීති ප්‍රේරියෙන් ඵලය චිත්ත වීති ප්‍රේරියෙන් නිර්වාණය. ඒ වගේම සමාරද සමාජයේ ක්‍රීණ වූ ක්‍රේත ධර්ම ප්‍රත්‍යේක්ෂා කරනවා. ඉතිරි ක්‍රේත ධර්ම සමාවේද ප්‍රත්‍යේක්ෂා කරනවා. ඊළඟට සමාජයේ චිත්තේ කර සත්‍ය තිබුණානම් ඒ ආශ්‍රයේදීම ලැබတာ බුද්ධාමයේ ඥානයට විපස්සනා ඥාන වඩාගෙන වඩාගෙන ගියෙලා දෙවෙනි අරුතනාවලවත් දෙවෙනි මාර්ග චිත්තයේ මේ සමුද්ද කරගන්නවා. ඒකදී තරවගේ පරිකාරම උපචාර අනුලෝමව ඕකරකෝ වේලවට ඕකාර කියන චිත්ත පහළ වෙන්නේ ඊළඟට සකදාගා මාර්ග චිත්තයේ කලසි දෙක ලැබတာ ධාතුවේ කාය චිත්ත වීති. හයවත් තේරේ පිළිසල කරගෙන ගියාම තේරියට නැවත අනාගත මාර්ග චිත්ත වීතිය. ඒ කියන අවස්ථාව තුළ සමුද්ද කරගත යෝගාවචරයන් වහන්සේට ඊළඟට අසවේණ ආකාරයට සමුද්ද කරගන්න වාසනාව තිබුණාම ඒ අවස්ථාවට පහරද වෙනවා. ඉතින් මේ විදිහට සතර මාර්ග ඥානයේ අර නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගෙන අරමුණු කරමින් සමුදේ මේ දුක්ඛේ සමුදේ මාර්ගයේ කියන තුනේ ඒ කෘත්‍යාව සමය වශයෙන් අවබෝධ කර ගැනීම චතුරාර්ය සත්‍යයේ සතර වර්ගක අවබෝධ කර ගැනීමේදී ඒකේ මාර්ග මාර්ග අවස්ථාවේදී රාගයේ වෙන ක්ලේශයන්ගේ සමුච්ඡේද ප්‍රහාණය සිද්ධ වීමෙන් අර ධාතාවේ සංග්‍රහ වූ පරිද්දෙන් ඒ සමග්ගෝ විසුද්ධිය ආපයාදාල කරෙද්දෙන් විසුද්ධි සංඛාරෝ ලෝකෝත්තර අමාවරණයවල සාක්ෂාත් කර ගැනීමට මාර්ගය දෙනවා. එතකොට එදානේ ලෝකුරා සම්මා සම්බුදු වෙනාගන් වහන්සේ ස්වාමීන් වහන්සේලා 500 500 දෙනෙක් තව පළවෙනි කොටස් තුනට මේ ධාතු තුනෙන් දේශෝදාමි. උදාහරණයක් වැඩි වෙනවක් ගැටුනේ නැහැ. මේ කියන පිළිවෙලෙන් විපස්සනා ඥාන මන් මුදුන්පත් වෙලා එක මාසෙදී සාමසුළු මොහොතකදී ඒ සෝවාන් සකදාගාමී අනාගාමී ආර්ය මාර්ග සාරු ක්‍රමයෙන් තම විසුද්ධිය වූ ලෝකෝත්තර අමාමහරිවන්න සාක්ෂාත් වුණා. ඉතින් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පරමාර්ථය මේකයි. එතකොට අපේ ධන දෙන්නේ සිය සමාදන් වෙන්නේ ධන ආහන්නේ බල දේශාන්නේ භාවනා වඩන්නේ ආවේනික වතාවක් වල යෙදෙන්නේ දස පුණ්‍යක් ප්‍රියා වඩන්නේ දස කුසල කර්මයක් වඩන්නේ එවාගේ දස පාරමී පුරන්නේ භව වේදන වඩන්නේ සිව් සංගතාවත් පුරන්නේ කර්මයේ ධර්ම වඩන්නේ මංගල කර්ම වඩන්නේ බෝධිපාක්ෂයන් වඩන්නේ මෙන්න මේ අරමාත්‍ය නිසයි. අපි දන්නවා මේ සැතරදී අප්‍රමාණ ජාතකවල දෙවලෝ උපන්න බබලෝ උපන්න බාහිර දක්වා ගියා සුද්ධාවාසයේ පමණයි නොගියේ සුද්ධාවාසයේ දිවෙන් දැකලා ඇති. නමුත් මේ හැමදෙනා තම වාරිකතවද අපි වැඩිමින් ගතකලේ සතර අපායේ ලෝකරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට තුන්වැනේ දරුවා නෝමෙන් දැන මේවා දේශනා කොට ඇති බැවින් අපි පිළිගන්නවා. ඊළඟට අපි විශ්වාස කරනවා අපේ මේ ලබාගත් උතුම් මේ සියලු සමාධි ප්‍රාඥා තීර්ථයෙන් ප්‍රතිපත්ති සම්පූර්ණ කරගෙන අපේ පාරමී සම්පූර්ණ වේ තිබුණා නම් මේ ජීවිතයේදීම ඒ ලෝකුණා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා මාර්ගයට අනුකූලව භාවනා වඩලා මාර්ගඵල ප්‍රතිලාභයෙන් අමාමහා නිවන් සාක්ෂාත් කරගන්නට වාසනාව තියෙනවා කියලා. යමෙකින් මේ ජීවිතයේ මාර්ගඵල නිවන් ලැබුණා නම් අප ගන්න උත්සාහය නිස්සාරවන්නේ නැහැ. ඊළඟ භවයේදී හෝ ඊළඟ බුදු සසුනකදී හෝ අප ප්‍රාර්ථනා කළ අධිකම ඥානයේ සුදුසු කාරණේ කෙරෙහි ඥාතියෙකදී අපද මේ ආර්ය සත්‍ය අවබෝධයෙන් ඒ සතර මඟ ඵල පිළිවෙලින් ලැබෙන සාර්ථ සදාකාලික අමාමහලෙන සාක්ෂාත් කරගන්න හේතු වෙනවා. ඒ සායදා රෝතුරා බුදුරජාණන් වහන්සේ 1500ක් සම පිළිසක මේ දාපාපයෙන් දේශෝදාමින් උදාහසේලා ඒ භව කර්මයේ කොට අමාමහලෙන සාදාගත්තා. ඒ සරුවක් යන ආශ්‍රය අපේස්පත් අවුල්දා කුරුල්ලේ දේතු දාම් දෙලින් සිවිසි අසංකේය 60 කෝටි 50 ලක්ෂයක් දෙන මේ ආර්ය සත්‍ය අතර ආબોධ කරගෙන අජරාම රහමාභානිවන් ගැදියා. උන්වහන්සේ දවුරු 45 අනාගතයේ දලාසුදු බුදුර වේදන දලදාස්වාස කරමින් මාගේ වාසෝල වේදන හේමක පත්මයේ අත්තම සහල්වාගත බ්‍රහ්ම ස්වරයේ ස්වාමෝදාසං ධර්මස්කන්ධේ දේශනා කළා. ඊළඟටේ වැඩේ දෙක ධර්මමාහිමියන් වහන්සේ අවතාර වදාලා යෝකෝ ආනන්දමය ධම්මෝච විනයෝච දේශිතෝ කාඤ්ඤත්තෝ සෝකෝ භවක්ඛේ සත්තා. ආනන්දේ මේ මා පිළිවන්තාන එක ළඟයි මා විසින් යම් ධර්මයක් යම් විනයක් දේශනා දෙනවා. ඒ සුවාතෝදාසක් ධර්මස්කන්ධය මගේ ආරාමයේ උපාට ශාස්ත්‍රීය කුණ්‍ය සිද්ධ කරනවා. නිසා සරුවක් යන වහන්සේ 84000ක් යමිනවා සමානයි කියලා ශ්‍රී සද්ධර්මයේ බුද්ධ ශාසනයෙන් කවරා වදාලා. උදාහරණයක දසරාචක් ලෝකධාතුව කෙරලාක්යා සක්කල අනන්ත සක්කල දැකලෙමින් තිබුණු මිනිසාවක් නිමේජාගේ ආයුෂාවේ කෙලවර පිරිනි වුණා. එවැගේම රහතන් වහන්සේලා පිරිනි වුණා. සෙසු ආර්යයන් වහන්සේලා ස්වර්ගත වුණා. සෙසු පෘථුජන ජනතාව සෝකයේ කර්මාරෝපෝ කර්මව සැපත් වුණා. වැඩිහිටි විහාරස්ථානද උයන් කොකුල වාගිකා රාජධානිද සියල්ල ලක්කාවසේ වුණා. මේ වාගේ අද කාලේ අපේ ඇත්ත තේරෙන්නේ තේන ඉරාදකාරකා මහා ප්‍රති මහා නියුක්තරේ මහා සාගරයේ විශාල ලක්තු එවැගේම ජීවජනවා විදතන යාන වාහනවල කලදම් ඉලමුදල්ලාගේ පාපෝක වස්තු මේ මිනිස්සේ දිව්‍ය බ්‍රහ්ම තිරසා කියලා සතුන් ආදි කොට ඇති සියලුම සත්‍ය ප්‍රජාව එවැගේම ඇයෙන් දීමෙන් ඇදීමෙන් කලදීමෙන් මෙතෙන් එතෙන් රතෙන් ගුලෙන් ආශ්‍රයයෙන් වාසයයෙන් පරිහරණය කළ අපේ ආත්මය සියල්ල විතීතනේ සෑම සයිස්කාර සැලයක් සැලයක් පාසා ඇතුව නැතුව යන දැනින් අනිත්‍යයි. ඇතුවින් නැතුවින් දෙකෙන් විතර කෙලෙල දැනින් දුකයි. සම්මි කරමසේ නිරවාණා දැනින් අනාත්මයි. ශ්‍රී ලක්ෂණය දයාට සර්ව සයිස්කාර දුක්ඛාරි සත්‍යයි. දුක හේතුවන කෘෂ්ණාව සමුදයාද සත්‍යයි. දුක සමුදයාගේ සාන්ත ලෙහල නිරෝධාද සත්‍යයි. නිරාභෝධ කර ගැනීමට යටි වූ ආර්යසත්‍ය මාර්ගය දුක් නිරෝධාමිනී ප්‍රතිපදානි සත්‍යම වෙනවා. අලංකා පරිමාණ බුදු සසුනේ මහතාතුන් වහන්සේලා විමුක්තලා පොරොන්දේ දරෝ කාර්මී දෙවියෝ මේ ආර්ය සත්‍ය අතර ආභෝධ කරගෙන අජරාමර අමාමහනිවන් වැඩියා. ඒ සතර දුක් කරණය කළා වූ කෙලෙස් කිනේ නිවාගල සරල සරසල හදරේ මිලගත් ආ වූ සියන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිටින් කය වැටෙන සමපගිය අපේ යමස්කාරයේ වේවා අපට ජීවිතේ පුරවත්න දාන සීල පවණාදී සීල කුසල පාරමී වාද දැනිනේවා සතු අධිගම ඥානයෙන් සතුරාදී සත්‍ය ධර්මයේ සුවසේම ආභෝධ වේවා ආශ්‍රය ප්‍රාර්ථනා දුක් වාදන්නේ